්‍යවස්ථාවේ ඉට සලසර තියෙනවා මේ පරාජ ජායතත් දෙන්න පුළුව ඇබැයි පිටි ජාතික ලේස්ව තියෙනවාන ජාතික ලේස්තුවට ඉදිරිපත් කරපු නංවලින් එකු ගන්න ඕන එක්ක පරාජ තැන් ගන්න ඕන අලු තැන් පිටින් දාන්න බෑ කියලා ති ඒක සම්මත කර සම්මතා තියන් නීතියක් එක වැරදි ඇත්වස මේක ජනතාව ප්‍රතිශේප කරගමට අයි පාර්මේතුවට බිනිින් පාරකින් එන්න හදන එක වැරදි ඒ ඒකතාව කියැනේ ්‍යවස්ථාව තියෙන වැරදිතාව මේ ්‍යවස්ථාව කුණුවෙච්ච ව්‍යවස්ථාවක් තුර තියෙන වැරදි මේ තිී.